මේක වැටලීමක් නෙමෙයි. පළවෙනි අලි පැටවා කලින් ඉන්නවල අලියනාථාගාරේ ඉඳලා කිවිසුම් මත රැකවරණය මත බලාගන්න අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දීලා තිබ්බා අලියෙක්. දෙවනි අලියා එතුමාට ලැබිලා තිබෙන්නේ ජනාධිපතිතුමා එතුමාට දීපු සන්නසක් මත. ඒ අලිය මේ වෙනකොට අපේ රෙජිස්ටර් අලියෙක් හැටියට නෙමෙයි සඳහන් වෙන්නේ. ඒ වුණාට එතන කිසිම වංචනික අදහසක් අපිට පේන්නේ නැහැ. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලැබිලා තියෙන්නේ ඒ අලියා ජනවාරි මාසේ 2014 මාර්තු අප්‍රේල් විතර වෙනකොට එතුමා ලීමක් කරලා තිබ්බා අපේ දෙපාර්තමේන්තුවට මේ අලිය මට රෙජිස්ටර් කරලා දෙන්න කියන එක. හැබැයි අපි මේ වෙනකොට රෙජිස්ටර් කරලා තිබ්බේ නැහැ ඒ අලියව. අපේ බාරයට දැන් අරගෙන පින්නවල ඉන්න අලියෙක් හැටියට අපි දැන් රෙජිස්ටර් කරනවා.